ධර්ම දේශනාව සඳහා සදහවතුනි අපි ගෞරවයෙන් ආරාධනය කළේ කෑගල්ල කුසැල්ල ශ්‍රී පුණ්‍යෝද්ධාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමින් දයානන් වහන්සේට ධර්මාශ්‍රවණයට පෙර අපි සාදුනාදියක්දී නමස්කාරය කියමු. සාදු සාදු සාදු අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධෝ සෝ භගවා බෝදාය ධම්මං දේසේති. පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. ධර්මස්සවනාවිලාසී සදහවර පින්නතුනි, මේ වන විටත් ඔබ එම නාලිකාවන් ඔස්සේ සදහම් රසය විඳමින් සිටිනාය. ධර්මස්සවනය කරමින්, ධර්මයේ ගැඹුර අධ්‍යයනය කරමින්, දහම ජීවිතයට එකතු කිරීම සරකතව ගැනීම සඳහා ඉතා ප්‍රිය සිලිව ඉතා කැමැත්මෙන් තමන්ගේ අවධානය යොමු කරගෙන ඉන්න අය. මෙබැවින් අප ඔබට කරුණු කීපයක් නැත්නම් දේශනා කීපයක් ඔස්සේ සූත්‍ර දේශනා සහ වෙනත් ගාථා ධර්මයන් පාදක කොටගෙන මේ දහම් කරුණු වලින් හැම එකකින්ම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ එක්දයක් කියලා පැහැදිලි කරන්න උත්සාහ කළා විවිධාකාරයෙන් කරුණු පැහැදිලි කරමින්. අද අපි තවත් එබඳු දෙයක් පිළිබඳව පැහැදිලි කිරීම ආරම්භ කරගෙන තමයි ඔබට මේ ධර්ම දේශනාව කරන්නට පාඩයක් හොදා ගන්න ලැබුවේ. මේ පාඩේ මා උපුටා ගන්න ලැබුවේ මජ්ක්‍ධිම නිකායේ මූල 50කේ තිබෙනා වූ සච්චක සූත්‍රය ආශ්‍රයෙන්. මේ තවත් පද තුනක් තිබෙනවා. නමුත් මට අවශ්‍ය වන්නේ මෙහි එකම පදයක් පැහැදිලි කරන්නට. එබැවින් තමයි මුල් පදේ සහ පස්වෙනි පදේ හොදා ගන්න ලැබුවේ. චුල සච්චක සූත්‍රය කියන එක මේ රටේ නොදන්න කෙනෙක් නැහැ. බොහෝ විට ඒක දන්නේ සත්‍යක දමණය කරපු ආකාරයේ රංගන විලාසයෙන් ඉදිරිපත් කරා වූ ක්‍රමයටයි ගම්බද විහාරස්ථානවලට. එසේ මේ කතාව සම්පූර්ණයෙන්ම කියන්න ගියොත් ඇත්තටම කියනවා නම් මට ධර්මදේශනාව ඉදිරිපත් කරන්න කාලයක් ලැබෙන්නේ නැහැ. කතාව ඔබ බොහෝ දෙනා දන්නවා ඇති. මමත් යම් යම් තැන්වලින් කතාව කිටින් පැහැදිලි කරන්නම්. නමුත් මේ කතාවේ අන්තර්ගතය අපට වැදගත් වෙන ආකාරය පිළිබඳ පැහැදිලි කරන්නටයි මම මේ දේශනාව අද කරනු ලබන්නේ. මෙහිදී මා කියන්න කැමති සත්‍යක කියලා කියන්නේ විවාදාභිපන්න කෙනෙක්. අනිත් අයට අභියෝග කරලා ඔවුන් බිය ගන්නලා අපි වාද කරන්න આવොත් එහෙම ගහක් ගලක් පවා සැලෙනවා කියන අදහසකින් යුක්තව ආත්මාභිභානයක් ගොඩනගාගෙන සිටිය බුද්ධ කාලීන සමකාලීනෙක්. දිනක් පිණසිකා වඩමින් සිටිය අස්සදී මහරහතන් වහන්සේට මුණගැහෙනවා මේ සත්‍යක. මේ මුණගැසීමේ ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේගෙන් විමසීමක් කරනු ලබනවා ශ්‍රමණවා ගෞතමයෝ ශ්‍රාවකයන් හික්මාන්නේ කොහොමද කියන එක පිළිබඳව. මෙහිදී අස්සදී මහරහතන් වහන්සේ දීපු උත්තරය පැහැදිලි කරනවා නම් ශ්‍රමණවා ගෞතමයන් වහන්සේ සොකිය ශ්‍රාවකයන් හික්මීම සඳහා රූපය අනිත්‍ය, වේදනාව අනිත්‍ය, සංඥාව අනිත්‍ය, සංඛාරය අනිත්‍ය, විඥානය අනිත්‍ය, රූපය අනාත්මය, වේදනාව අනාත්මය, සංඥාව අනාත්මය, සංඛාරය අනාත්මය, විඥානය අනාත්මය, සබ්බේ සංඛාරා අනිත්‍ය, අනිත්‍යලු සංස්කාරයන් අනිත්‍ය, සියලු ධර්ම අනාත්මයයි කියන මේ ධහම පාවිච්චි කරලා තමයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ශ්‍රාවකින් හික්මන ලබන්නේ කියන එක උන්වහන්සේගේ පිළිතුර වෙනවා. අනතුරු අපිත් එහෙම දෙයක් අහලා තියෙනවා උන්වහන්සේ පිළිබඳව. අපි හමුණත් වෙලාවක ඒ පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියන ප්‍රකාශය කරමින් පසුබ ලිච්ඡවින් 500කට ඒ පිළිබඳව වතක් කරලා මෙහෙම අපි උදසමන බවත් ගෞතමයන් සහ අපි අතර සාකච්ඡාවක් ඇති වෙනවා. මේ සාකච්ඡාවට එන්න කියලා කටකරුණු දාගන්න ලබනවා. ඊට පස්සේ ඒ අය කල්පනා කරනවා සමන බවත් ගෞතමයන් සමග වන විවාදයක්ද ඔහුට එහෙම කියලා කියප අවස්ථාවක් තිබෙනවා. කෙසේ වෙතත් තිරිස සමග ගිහන සත්‍යක බුදුන් වහන්සේ වැඩ සිටි තැන පිළිබඳව සොයා බලා උන්වහන්සේ නිහඬ වැඩ සිටි තැනක් පිළිබඳව ආරංචි අරගෙන තිරිසත් සමග ගිහින් වඳිනවා, වාඩි වෙනවා, සර්සාමිචේ දෙනවා, ආගේ තොරතුරු කතා කරනවා. මේ ආදී කාරණා කටයුතු ටිකක් කලයි කියන එක තමයි සාරාංශ වශයෙන් පැහැදිලි කරන්න තිබෙන්නේ. අනතුරුව තමයි උන්වහන්සේගෙන් යලිත් වතාවක් මේ සත්‍යක ඔබ වහන්සේ මේ සමන් සතු ශ්‍රාවකයන් හික්මාණ්ඩ භාවිතා කරන්නේ කුමක්ද කියන එක විමසනු ලබන්නේ. එෙහිදී තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දුන්න උත්තරය ධර්මා පළම සිංහලෙන් කියපු එමයි, පාලියනොත් මායේ මේ විදිහට මතක් කරන්න. රූපං වික්ඛේ අනිච්ඡං, වේදනා අනිච්ඡං, සංඥා අනිච්ඡං, සංඛාරා අනිච්ඡං, විඥානං අනිච්ඡං. රූපං වික්ඛේ අනත්තා, වේදනා අනත්තා, සංඥා අනත්තා, සංඛාරා අනත්තා, විඥාන අනත්තා. සබ්බේ සංඛාරා අනිච්ඡා, සබ්බේ ධම්මා අනත්තාති. එවං කෝ අග්ගිවිස්සන මයා ශාවක රහම පැහැදිලි කරලා තියෙන මෙන්න මෙහෙමයි අග්ගිවිස්සන නැත්තම් මේ සත්‍යක මම ශාවකෙන් හික්මන ලබන්නේ කියන මේ ප්‍රකාශය කරනු ලැබුවා. එහිදී මට උපමාවක් මතක් වෙනවායි කියලා ඔහු උපමාවක් කියනවා. මේ පොළවේ හිටවන ලබන බීජ හැම විටම පොළව මුල් කොටගෙන යම් තාක් පල දරනවාද, අස්වන නෙලනවාද, නැත්තම් වැල් විසිරී යනවාද, ඒකට මුල් වෙන්නේ පොළව වගේ. මිනිස් සත්‍ය සතුව කුසල අකුසල කර්මයන් රැස් කරන්ට මුල් වෙන්නේ රූපේ, වේදනාව, සංඥා, සංකාරේ මේහයි කියන අර අදහසට වෙනත් අදහසක් පැහැදිලි කරන ලබනවා. එතකොට බුදුන් වහන්සේ විමසන ලබන්නේ ඔබ කියන්නේ රූපය නිත්‍යයි, රූපය සුඛයි, රූපය නිත්‍යයි, රූපය ආත්මයි කියන එකද කියලා විමසන ලබනවා. ඔව් මමත් හිතන්නේ එහෙම තමයි. අමේ අහන බහලා අනිත්‍යයක් හිතන්නේ එහෙමයි කියන එක තමන්ගේ ගැළවුමට එයා කියනවා. බුදුන් වහන්සේ වදාරනවා අනුන් ගැන කවර කතාවද තමන් දරන මත ඉදිරිපත් කරන්න කියලා. මෙන්න මෙහිදී ඔහු ඔව් රූපය නිත්‍යයි, වේදනාව නිත්‍යයි, සංඥාව නිත්‍යයි, සංකාරය නිත්‍යයි, විඥාන නිත්‍යයි කියන මේ අදහස තමයි ඉදිරිපත් කරනු ලබන්නේ. අනතුරුව තමයි මෙතන මේ කරුණ පැහැදිලි කිරීම පිළිබඳව විවාදයේ තියෙන සත්‍යක දමනය සම්බන්ධයෙන්. ඊටමත්ෙන් මම යමක් කියන්න කැමතියි. ඒ තමයි මා ගත්ත පාඨයේ තිබෙන කරුණ. ඒ තමයි බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. මින් පෙර වෙසක් සමයේදීත් අපි මේ මතක් කළා. නමුත් අද ගත්තේ ඊට වඩා පහතින් තිබෙන පාඨය කියන්න. සෝ භගවා ඒ භාග්‍යතුන් වහන්සේ කුමක් සඳහාද ලෝකයාට ධර්ම දේශනා කරලා තියෙන්නේ? බෝධාය අවබෝධය පිණිස. කුමක් කරගෙනද? අවබෝධය ලබාගෙන. බුද්ධෝ කියන වචනින් කියන්නේ කිසියම් අවබෝධයක් ලබා ගත්තයි කියන එක. ඒ අවබෝධයේ ප්‍රතිඵලය තමයි උන්වහන්සේ ඊළඟ පදයෙන් සපයනලා තියෙන්නේ. අන් අයට ඒ අවබෝධ කිරීම සඳහා තමයි ධර්ම දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල පරමාර්ථය කියවෙන එක ස්ථානයක් වශයෙන් මම මේ දකිනවා. ඊළඟට මෙතන සන්තෝෂෝ භගවා, දන්තෝෂෝ භගවා, තින්නෝෂෝ භගවා කියන අර්ථ තුනකුත් තිබෙනවා. මා ඒ සියල්ල ගන්නෙ නැතුව අවසන් පදේ ගන්නම්. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. වෙන තවත් හොඳ තැනක්. වර්තමානයේ දැනටමත් අපේ බොහෝ දෙනා කල්පනා කරමින් ඉන්නවා පරිනිර්වාණය කියන එක ජීවිතෙන් එහා පැත්තේ තියෙන දෙයක්. ඒ නිසා පිරිනුවන් වැඩිය බුදුහාමුදුරුවෝ අවුරුදු 80 වෙදී කියලා. නමුත් පරිනිබ්බානාය ධම්මං දේශේති කියන වචنين කියන ලබන්නේ නිවීම පිණිස ධර්ම දේශනා කරමයි කියන එක. එහෙදී තේරුම් ගන්න අවශ්‍ය වෙන කාරණය තමයි පරිනිබ්බුතෝසෝ භගවා, නිවීම අවබෝධ කළා වූ ඒ භාග්‍යතුන් වහන්සේ තමයි නිවීම සඳහා ධර්ම දේශනා කරලා තියෙන්නේ. එයින් අපිට කියන්න තියෙන කරුණ තමයි බුදුන් වහන්සේ නිවීම අවබෝධ කළේ පරිනිබ්බුතෝ කියන தත්ත්වයටපත් උනේ අවුරුදු 80 වෙනුවේ 35 දී කියන එක. එබැවින් 35 සිට 80 දක්වා කාලය තුළ තමයි ධර්ම දේශනා කළේ ඒ අනිත්‍යයටත් නිවීම සඳහා. එබැවින් බුදු සමයෙන් පෙන්වන මේ නිවීම කියන එක ජීවිතෙන් එහා පැත්තේ තිබිය යුත්තක් වශයෙන් හෝ මතු දවසක ළඟා කළගත්ක් වශයෙන් හෝ ඉතන්නට එපා. අපට නම් මේ ජීවත් වෙන්න ගොහින් කිසියම් ආකාරයක මේ ජීවිතය තුළ බලාපොරොත්තු නැති කරදර හිරිහැර දුක් සංඛ්‍යාවකට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවද? ඒවට එක හේතුවක් ඔබ ළඟ තියෙනවා. බාහිර සාධක ඔබව කලබලයට පත් කරනවා, ඔබව කලබනු ලබනවා. බුදුන් වහන්සේ හඳුනාගත්ත දේ තමයි බාහිර සාධකට අපිව කලඹවන්න පුළුවන්කමක් නැහැ අපි ළඟ ඒ කැළඹෙන හේතුව නැත්නම්. එතකොට ඒ කැළඹෙන හේතුව උන්වහන්සේ දුකට හේතුව වශයෙන් පෙන්වලා ළමින් ඒ හේතුව අයින් කරගන්නා වූ මාර්ගය දේශනා කරේ. මාර්ගයෙන් හේතුව අයින් කරගත්තහම දුක වෙනකොට එතන මේ පරිනිබ්බුතෝ කියන නැත්තම් නිවීම සැනසීම කියන එක හම් වෙනවා. එවෙන් අපේ බෞද්ධ පින්නතුන් කල්පනා කරන්න ඕන දෙයක් තමයි තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මය ජීවමාන දෙයක්. ප්‍රායෝගිකව භාවිතා කිරීමෙන් ඒ සැනසීම වෙත අවතීර්ණ වෙන්න පුළුවන් දෙයක්. මෙවෙන් ජීවත් වෙලා අවසානයේ ධර්මය හොයන්ට යන නරක ආදර්ශය සහ නරක පුරුද්ද වෙනුවට නූතන සමාජයට වත්මන් දරු පරපරටවත් පුළුවනි නම් මේ ජීවත් වීමේදී මේ අවබෝධය ලබාගෙන මේ අවුල දුක වැඩි කරගන්න නැතුව ඒක නිවා ගන්න පැත්තට යන්න කටයුතු කරන්න. එතකොට තමයි සත්පුරුෂ සමාජයක්, මානසික ගුණ ධර්මයන් අගේන සමාජයක්, මිනිස්කමෙන් පිරි සමාජයක් අපට හදන්න පුළුවන් වෙන්නේ. මොකද අප තේරුම් අරගෙන තියෙනවා මේ මිනිසත්කම් වලට එරෙහිව යනා වූ ධමයක් මේ සිත් සතන්නි පවතිනවා. ඒකට කියනවා ආත්මාර්ථකාමීත්වය කියලා. සදහම් අවබෝධ කරගන්න නැති මිනිස් සමාජයේ ඉහිවහ යන්නේ ආත්මාර්ථකාමීත්වය. මේ ආත්මාර්ථකාමීත්වය පෙනී සිටිනා වූ ආකාර කීපයක් තියෙනවා. එකක් ලෝභ මොහ වශයෙන් සහ ද්වේෂ මොහ වශයෙන්. සොයා බැලුවොත් මේ සමාජයේ අවුල් වියුල් සියල්ල ඇති කොට තිබෙන්නේ මේ ලෝභ මොහ සහ ද්වේෂ මොහ නැමැති දැඩි ආත්මාර්ථකාමීත්වයයි. එබැවින් ආත්මාර්ථකාමීත්වයෙන් ජීවත් වී ලෝකයේ අවුල් ඇති කරනවාට වඩා මේ ආත්මාර්ථකාමීත්වයෙන් නිවාගෙන ආත්මාර්ථකාමීත්වයෙන් පරිබාහිරව මේ ලෝකෙ මීට වඩා හොඳට සෝපසම්පන්න සැනසිරදායක ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන එක බුද්ධාවාදී තේමාවයි. ඒ වගේම බුද්ධාවාදයට ඇතුළත් කරන තවත් තේමාවක් තියෙනවා පරත්තම් පටිපද්‍යත කියන එක. තමන්ට ලැබෙන දේ ගැන නෙමෙයි වඩාත් හොයන්න ඕන කටයුතු කිරීමේදී අන් අයගේ යහපත සඳහායි. ඒ කටයුතු කිරීම තුළින් ඔබට ලබා ගන්න පුළුවන් නම් කිසියම් ආකාරයක ප්‍රයක් ඒ පරාර්ථකාමීත්වයේ සමාජයට මහත් සෙතක් සැලසෙනු ලබනවා. ඒ වගේම මා කියන්න කැමති කරුණක් තියෙනවා. වත්මන් සමාජයේ සිසාරා ඔබේ බැල්ම යොමන්න. අපි එක එක පුද්ගලයන් වශයෙන් ගත්කල මේ සමාජයේ ගත්තොත් නිත්‍ය පංචශීලයක පොහොය දවතර ගත්තොත් අෂ්ටාංග උපෝසථයක ආරණ්‍ය වුණොත් ආජීවට්ටමක ශීලයක පැවිදි වුණොත් සාමණේර දස ශීලයක නැත්නම් ගහට්ට දස ශීලයක උපාසක පිරිස නැත්නම් උපසම්පදා ශීලයක මෙසේ අපි හැමදෙනාම කිසියම් ආකාරයක ශීලයකෙහිවත් ශික්ෂාපද සංවරයක තමයි ජීවත් වෙන්නේ. එක එක්කෙනාට මේ ආකාරයෙන් සංවරයක් පවතිනවා. නමුත් මේ සූත්‍රය තුළ අන්තර්ගත වෙන රහසෙ තියෙන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හික්මීම සඳහා මේ කියන එකදු ශික්ෂාපද ක්‍රමයක්වත් භාවිතා නොකරන බව සහ ඊට එහා ගිය ධර්මතාවයක් භාවිතා කරන බව. මේ ධර්මතාවය භාවිතා කරන්නේ නම් ඊට ශික්ෂාපද වලින් රැකෙන්නා වූ සිලුත් රැකෙන බවත්. නමුත් ශික්ෂාපද විතරක් රකින්න ගියොත් මේ ධර්මතාවය ආරක්ෂා නොවන බවත් මේ සමාජයට තේරුම් ගන්න දැන් හොඳ කාලය කියලායි මම කල්පනා කරන ලබන්නේ. මන්දයක් මේ ශ්‍රාවකින් හික්මීම කියන වදනේ අරුත් හොයලා බලන්න ඕන. ශ්‍රාවක, ශ්‍රාවිකා, ශ්‍රාවක කියන වචනේ අර්ථය සවන් දෙන අය කියන එක. බුදුරජාණන් වහන්සේට යමෙක් සවන් දෙනවාද උන්වහන්සේගේ දහම් අවවාදන්ට ඒ සවන් දෙන කෙනා භික්ෂුද භික්ෂුණීද උපාසකද උපාසිකාද කියලා නැහැ. අන්නේ ශ්‍රාවකයින්ට උන්වහන්සේගේ මේ අවවාදය තේරුම් අරගෙන සංගමයටපත් වෙන්න පුළුවන් කියන එකයි ඒ වගේම ශ්‍රාවකෙන් හික්මවනෝ ලබනවා කියන එකයි මේ ගාථාවෙන් සඳහන් කරනු ලබන්නේ. අනතුරුව එතන තේරුම් ගන්න ඕන කරුණක් තිබෙනවා. මේහි තේරුම පංචස්කන්ධය අනිත්‍ය අනාත්ම වශයෙන් සියලු සංස්කාර අනාත්ම වශයෙන් දකින්න කියලායි ශ්‍රාවකව හික්මනවායි කියලා කියන්නේ. එතකොට මේන් කියවෙන දෙයක් තමයි මේ ශික්ෂාපද සංගමයන් සංවරයන් ඉක්මවා යමින් බුදුන් වහන්සේ වදාළ තවත් ගැඹුරු සංගමයක් තියෙන බව සහ ඒකට ගැඹුරු දහමක් අවශ්‍ය බව. ඒක තමයි පංචස්කන්ධය තුළ සංවරය. පංචස්කන්ධයේ ඉපදීම මැරීම තුළ සංවරය. එතකොට ජීවිතය වශයෙන් ගත් කල අවුරුදු 80ක් 100ක් වුණාට පංචස්කන්ධයේ වශයෙන් ගත් කලය ක්ෂණිකව ඉපදෙන මැරෙන දෙයක් බව තේරුම් ගන්න ඕන. මා ඇතැම් විට ඔබට මේ ප්‍රකාශය ඉදිරිපත් කරලා තිබෙනවා කන්දේසු ජායමානේසු ජීයමානේසු මියමානේසු කියලා. ස්කන්ධ කියන දේවල් උපදිත්ම දිරත්ම මැරෙත්ම කියලා පැහැදිලි කරනු ලබන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඔබද උපදින්නෙහි දිරන්නෙහි මැරෙන්නෙහි. මේ ක්ෂණයක් ක්ෂණයක් පාසා උපදින දිරන මැරෙන මොහොත මුල් කරගෙන තමයි සත්‍යය අසංවර වෙන්නේ සහ පෞසිදු කරගන්නේ සහ අපාගත වෙන්නේ සහ දිව්‍ය ලෝකයට යන්නේ සහ බඹලෝ යන්නේ. එය සසර ගමන සඳහා මාර්ග සලසා ගන්නෙත් දන්නේ නැති වුණාට පංචස්කන්ධය තුළ පවතිනා වූ වැරදි දැක්ම. අනේ වැරදි දැක්ම නිසා මෙසේ දුක්කට ගන්නා බව තේරුම් ගත්ත බුදුරජාණන් වහන්සේ වැරදි දැක්මෙන් අත මිදී ඒ දැක්ම නිවැරදි කර ගන්නා වූ ආකාරය තමයි දේශනා කළේ. ඒක තමයි පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති කියන එකේ තේරුම. මේ වැරද්දෙන් අත මිදෙන උන්වහන්සේ අන් අයට ඒ වරදෙන් අත මිදීම සඳහා ධම්ම දේශනාවයි කියන එක. මෙහිදී මේ පංචස්කන්ධ ධර්මතාවය අපි නිරන්තරයෙන් පැහැදිලි කරන ලබනවා. අවාසනාවකට කොතනකදී හෝ මේ වදන් විවාහාරේ පුංචි ගැටලුවක් නැත්තම් නොමග යාමක් සිදු වෙලා තියෙනවා කියලා තමයි අපි කල්පනා කරන්නේ. එබැවින් එයත් නිවැරදි කරගන්න වෙනවා. ඊට අනතුරුව අපි හැමදෙනාම කල්පනා කරන්න වෙනවා වර්තමානයේ අපි සිටිනා වූ ශික්ෂණයේ සිටමින්ම ඊට එහා යන මේ ශ්‍රාවකෙන් හික්මීමේ ශික්ෂණය අපි තේරුම් අරගෙන අනුගමනය කළ යුතුයි කියන එක. අන්න ධර්මදේශනාවන් ශ්‍රවණය කරනු ලබන්නේ මේ තේරුම් ගන්න ප්‍රායෝගික ප්‍රතිපදාව වන්නේ අනුගමනය කිරීමයි. වත්මන් සමාජයේ පෙරගස්මනුවගත් කළ ධර්මදේශනාවන් ශ්‍රවණය කිරීමක් සිදු වෙනවා. එයින් සමහර විට ගීතයකින් ලබන සතුට වගේ සතුටකුත් ලබනවා. නමුත් තමන්ගේ දුකින් අත මෙදීම සඳහා ප්‍රායෝගිකව කිසියම් ක්‍රියාමාර්ගයකට ප්‍රවිෂ්ඨ වේතුයි කියලා හිතන අය මේ සමාජයේ ටිකක් අඩුයි වගේ කල්පනා වෙනවා. ඔවුන් ධර්මස්සෝණේකට සාදු කියලා ගෙදර යන්න, ධර්මස්සෝණේ කරලා පින් අනුමෝදන් කරලා ගෙදර යන්න ඇරුණාම අපට තවදුරටත් මේ බුදු සමයේ සැනසීම සඳහා ගන්න දෙයක් තියෙනවායි කියලා හිතන අය අඩුයි, නැත්තිත් නෑ හැම හොයන අයත් ඉන්නවා. එබැවින් මේ සූත්‍රය තුළ සඳහන් වෙලා තියෙන කරුණේ වැදගත්කම තේරුම් ගන්න ඕන. ඔහු දමණය වුණේ ඒකටයි කියනක තේරුම් ගන්න ඕන. එහිදී බුදුන් වහන්සේ විමසන දෙයක් තමයි, ඔබ එහෙම කියනවා නම් මට උත්තර දෙන්න. මේ රාජ්‍ය පාලනය කරන ශාක්‍ය වංශික රජවරුන්ට යම්කිසි පුරවැසියෙක් රටින් නිරපන්ට ඔහු සතු ධනය රාජසන්තක කරගන්න පුළුවන්කමක් තියනවාද? ඔව්, එහෙම පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ රජ්ජුරුවන්ගේ රටේ රජ්ජුරුවන්ට ඕන දේවල් කරන්න පුළුවන්කමක් තියෙනවා කියන එක තමයි එයින් බුදුන් වහන්සේ ඉදිරිපත් කළ තර්කය. එය සත්‍යක පිළිගත්තා. එවිට උන්වහන්සේ අහනවා, රූපේ ඔබේ නම් ඔබට පුළුවන්කමක් තියෙන්න ඕන එය මහලු නොවී තියාගන්න, වෙනස් නොවී තියාගන්න. වේදනාව ඔබේ නම්, සංඥාව ඔබේ නම්, සංකාරය ඔබේ නම්, විඥානය ඔබේ නම් ඔබට හැකියාවක් තියෙන්න ඕන, ඔබ කැමති පරිදි තියාගන්න. මේ විමසනු ලබනවා සත්‍යකයෙන්. පළවෙනවත්, දෙවෙනවත්, තෙවෙනවත් විමසනු ලබනවා, සත්‍යක නිරුත්තර වෙනවා. ඔහුට උත්තරයක් දීගන්න බැරුව යනවා. ඊට පස්සේ තවත් එතන යම්කිසි විශ්මයජනක සිද්ධියකුත් මාවා පෙන්වලා තිබෙනවා. ඒ තුලින් ඔහුට අමතක වෙලා ඉන්නිට දැන් නැවත වතාවක් ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා කියනවා. ඒකට ආයෙත් අර ඔබට කැමති විදිහට රූපේ ඔබේ නම් එහෙම තියාගන්න පුළුවන් නේද කියලා හප්පම, ඉතින් රූපය Tamanට කැමති විදිහට තියාගන්න පුළුවන් කමක් නැහැ. වේදනාව තියාගන්න පුළුවන් කමක් නැහැ. සංඥාව තියාගන්න පුළුවන් කමක් නැහැ. ඒවා අපිට කැමති පරිදි තියාගන්න පුළුවන් කමක් නැහැ කියන එක තමයි පෙන්වන්නේ එතනදී. ඒ වගේම එතන තවත් පැහැදිලි කරන කරුණක් තියෙනවා. එහෙමනම් මේ රූප, වේදනා, සංඥා, සංකාර මේවා දුක් බවට පත් කරන දුක මම සහ මගේ සහ මගේ ආත්ම කියන අයත් ඉන්නවද කියන එක බුදුන් වහන්සේ විමසනු ලබනවා. මේදී ඔබේ අවධානය අපි කියපු වතාවක යොමු කළ කරුණේ අලිත් මතක් කරන්න උත්සාහමත්. අපට මේ ධර්මයේ විග්‍රහයේදී ඇතැම් තැන්වලදී රූප කියන වචනේ විග්‍රහ කරනු ලබනවා. පට ව්‍යාපෝ තේජෝ වායු හතර සහ ඒ නිසා උපදින රූප 24 වශයෙන් රූපස්තන්ධය. එතකොට මේ රූපස්තන්ධය නෙමෙයි රූපේ, ඒක මතක තියාගන්න. කොටස් 32කින් හැම නැත්තම් අභිධර්ම යනුව ගත්තල කොටස් 28කින් සඳහන් ආව රූප කලාප විග්‍රහය තමයි මේ රූප විග්‍රහය කියලා කියන්නේ. එවිට රූප යනු පට ව්‍යාපෝ තේජෝ වායු හතර සහ ඒවා උපදින රූප කියන එක පිළිගන්න වෙනවා. ඒක ගැටලුවක් නැහැ. නමුත් මේ පංචස්කන්ධයේ රූපද කියන එක තේරුම් ගන්න වෙනවා. අනේ එතන තමයි මේ පැරලිල්ල අපිට සිදු වෙලා තිබෙන්නේ. මන්දයත් කොතනකවත් සතරනාමස්කන්ධය සහ රූපස්කන්ධය කියලා ත්‍රිපිටකේ පාලිය විස්තරලා තිබුණ නැති වුණාට සිංහලට එනකොට රූපය වෙනම සහ සතරනාමස්කන්ධය වෙනම විග්‍රහ කරමින් තමයි අපට මේ දහම් පෙළ එන්නේ. මට මතක එක සිද්ධියක් ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. මේක සංවිතනිකායේ තියෙන ආව පඨම ආස්වාද හෝ ဒုတိය ආස්වාද සූත්‍රයේ කියන එක. මෙහිදී මෙන්න මෙහෙමයි පැහැදිලි කරන ලබන්නේ. යංකෝ රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්ස ආස්වාදෝ. එතකොට ඒකෙන් පෙන්වන්නේ රූපයක් හමු වීමෙන්, පටිච්ච කියන එකේ තේරුම හමු වීමෙන් උපදිනවලු සතුට සහ සෝමනස. ඒක තමයි රූපේ ආස්වාදේ. දැන් රූපයක් හමු වීමෙන් කියලා කියන්නේ මොකක්ද? එතකොට ඒකට අපිට ගන්න වෙනවා ඇසට රූපයක් හමු වීමෙන්, කනට ශබ්දයක් හමු වීමෙන්, ඒ රූප සබ් රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප ඒවා හමු වෙනවා අපට. ඒකයි පස් පටිච්ච කියන එකේ තේරුම. එතකොට මේ රූපේදී අපි සතුට වෙනවා, ශබ්දේදී සතුට වෙනවා, ගන්ධේදී සතුට වෙනවා. රූපේ ආස්වාදේ කියන්නේ රූප ආරම්මණයේ ආස්වාදේ නෙවෙයිද? එවිට එතනම වේදනා සංඥා සංකාර විඥාන හඳුන්වා දී තිබෙනේ රූපේ මුල් කොටගෙන නෙවෙයිද? මේක තේරුම් ගන්න වෙනවා. මේක මම මෙසේ ඉදිරිපත් කරනු ලබන්නේ ත්‍රිපිටකය තුළ පවතින ආ වූ සාක්ෂි ගණනාවක් උදව් කරගෙන. මේ වත්මන් විග්‍රහයේදී මේ තවදුරටත් වාද විවාද කරන සහ මේක පිළිගන්නේ නැතුව තර්ක කරන අය ඉන්නවා. වේදනා සංඥා සංකාර වෙනමයි, රූප වෙනමයි අරගෙන. එවිට ඔබට මහා විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිදු වෙනවා කියන එක මා කියන්න කැමතියි. ඒ තමයි මේ ධර්මයේ උගන්වන්නේ තණ්හාව නැති කරන්න. තණ්හාව කියන එක කාම තණ්හාවේදී විග්‍රහ වෙන්නේ සයාකාර තණ්හාවක් විදිහට. සයාකාර තණ්හාවට කියන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා. ඒ තණ්හාවන් හටගන්නේ ශරීරයේ මුල් කොටගෙන කියලා බලන්නකෝ. රූප තණ්හා නම් රූපය මුල් කොටගෙන, ශබ්ද තණ්හා නම් ශබ්ද රූපය මුල් කොටගෙන, ගන්ධ තණ්හා නම් ගන්ධ තණ්හාව මුල් කොටගෙන. ඒක තණ්හාව නැති කිරීමෙන් ලබන සැපද නිර්වාණය නම් රූපයේදී රූප තණ්හාව නැති කරන්නට ඕන, ශබ්දයේදී ශබ්ද තණ්හාව නැති කරන්නට ඕන, සයවිද තණ්හාවම ඒ තැන්වල නැති කරන්නට වෙනවා. ඒකට රූපය කියලා ශරීරය කියලා, රූපය ශරීරය වශයෙන් ගත්තන් පස්සේ මේ සයවිද තණ්හාවක් එතෙන් තෙන්නේ නැහැ. සයවිද අරමුණ ඔස්සේ තණ්හාව නැති කරන්නට ලැබෙන්නේ නැහැ. මොකද මේ පිළිබඳ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන පාඨයත්ම ඔබට කියන්නම්. චක්කුලෝකයේ පිය රූපං සාත රූපං එතේසා තණ්හාය uppajjamano uppajjati nesamano nivisati. ඇතට තමයි මේ ලෝකයේ පිය රූප මිහිර ස්වරූපයෙන් රූපයක් හමු වෙන්නේ. කනට තමයි මේ ලෝකයේ පිය මිහිර ස්වරූපයෙන් ශබ්දයක් හමුවන්නේ. එතකොට එතන හට ගන්නා වූ තණ්හාව තමයි රූප තණ්හාව කියන්නේ. හට ගන්නවා නම් හට ගන්නවා, නිසමානව නිවසති, වාසය කරනවා නම් වාසය කරනවා. කණෙදිත් එහෙමයි, නිසමානව නිවසති, උපජ්ජමානව උපජ්ජති. අන්න මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියනා වූ සයාකාර අරමුණු මුල් කොටගෙන නොවේද සයාකාර තණ්හාවක් හටගෙන තිබෙන්නේ. එහෙනම් ඒ රූපයේ කෙරෙහි තියෙනා වූ ආස්වාදයේ නේද වේදනාවෙන්, සංඥාවෙන්, සංකාරයෙන් හඳුනාගනු ලබන්නේ. එක පළමුව තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න ඕන. වේදනා කියන වචනේ තේරුම කායයට දැනෙන වේදනාව. ඒක කායික පෞත්තබ්බ වේදනාව. නමුත් මේ අරමුණ වශයෙන් ගත්තල පංච අරමුණ සහ මානෝද්වාරික අරමුණ මුල් කොටගෙනම සත්තාඨාන කුසල සූත්‍රයේ වේදනා හයක් පැහැදිලි කරව ධාරණ ලැබෙනවා. චක්කු ලෝපේ හට ගන්නා වේදනාව, රූප වේදනා, ශබ්දේ නිසා හට ගන්න වේදනාව ශබ්ද වේදනා, ගන්ධේ නිසා හට ගන්නා ගන්ධ වේදනා. ඒ කියන්නේ වේදනා කියන්නේ රිදෙනවා කියන අර්ථය නෙවෙයි, වින්දනය කියන එක. කෙසේ අපි අරමුණු රසය නේද වින්දනය කරන්නේ? ඔය වේදල්ලවැනි සූත්‍රවල ඇසකරණාසය දිවකය කියන ඉන්ද්‍රියයක් පිහිටනවා. ඉන්ද්‍රියන්ට අරමුණු සිත පිහිටනවා. සිත අරමුණු රස අනුභව කරනවා කියලානේ පෙන්නන්නේ. මේ අරමුණු රස අනුභව කිරීම තමයි වේදනාව කියන්නේ. මේ වේදනාවට අපි මුලා වෙනවා. වේදනාව අල්ලා ගන්න ලබනවා. වේදනාව බාර ගන්න ලබනවා. අන්න එතනින් තමයි මේ වරද සිදු වෙන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. එවිත අපට මේ චක්කච්ඡක සූත්‍රයේ හරය බවට පත් වෙලා තිබෙන්නේ පංචස්කන්ධයයි. පංචස්කන්ධයේ විග්‍රහයදී බුදුන් වහන්සේ පළමුව ප්‍රකාශ කරනු ලබන්නේ ලෝකයා ඒ පිළිබඳ දරණ මතයයි. සත්‍යකලැරුවෙත් ඒ මතය තමයි. ඒක සාමාන්‍යයෙන් පාලි භාෂාවේ සඳහන් වෙලා තියෙන ආකාරයක් තියෙනවා. ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. ඒ වගේම එයින් කියවෙන කරුණ තේරුම් ගන්නට වෙනවා. එය මගේ, එය මම, එය මගේ ආත්මය. එහෙමයි එකින් පැහැදිලි කරනු ලබන්නේ. නමුත් මෙතන මේ විග්‍රහයේදී මේ ඔක්කොම පැහැදිලි කරන්නේ නැහැ. අනිච්චං අනත්තා. එහෙනම් ඒකේ විරුද්ධ වචනේ තේරුම් ගන්නට වෙනවා. නිච්චං අත්තා. අන්න ලෝකයා ඉන්න දර්ශනේ ඒක බව තේරුම් ගන්නට වෙනවා. ලෝකයා මේ ජීවත් වෙනකොට මේ මොහොතක් පාසා උපදින ස්කන්ධ පහක් මුල් කොටගෙන ජීවත් වෙන්නේ කියන එක දන්නේ නැහැ. එබැවින් නොන්ට අසුතක් පොතක් දැනෝ කියලා කියනවා. එහිදී ඔහු මේ රූප, ශබ්ද, ගන්ධ, රස ආරම්මණයන් ගැනීමේදී ඒ හැම එකක්ම රූපස්ස ආස්වාදෝ කියන අර්ථයෙන් ගන්නවා. ඒ රූපේ ආස්වාදය උපජ්ජති සුඛං සෝමනස්සං ආදී වශයෙන් ඒක එහෙම වින්දනයකට ගනු ලබනවා. එතකොට එහිදී සිදුවෙන දේ තමයි ඒ අරමුණ හටගැනීමේදී අරමුණට අවශ්‍ය කෘත්‍ය කරලා නිමා වෙලා යන්න වේදනා සංඥා සංකාර ස්කන්ධ පහළ වෙන්න වෙනවා. නමුත් මේ වේදනා සංඥා සංකාර ස්කන්ධ 15 ස්වභාවිකව ඇතිවෙන්න දෙන්නේ නැතිව අප විසින් එතෙන්ට කිසියම් පෞද්ගලික ආක්‍රමණයක් එකතු කරව ලබනවා. ඒ තමයි ඒවා අල්ලා ගැනීම. ඒවා බාර ගැනීම. ඒවා තමන්ට වෙන දේවල් විදිහට ඇලීම හෝ ගැටීමටපත් වීම. මෙන්න මේ ඇතිවි නැතිවෙන සුළු ස්වභාවය එසේ භාවිතා කරන්නේ නැතුව අල්ලා ගැනීමට කියනවා අනිත්‍ය දේවල් නිට්ටපට ගන්නවායි කියලා. මේක තේරුම් ගන්න වෙනවා. අන්න ඒ නිසා සමාජය ජීවත් වීමේදී භාවිතා කරන ලබන දර්ශනයට කියන්නේ නිට්ට සුඛ. එහෙම නැත්නම් අනිච්ඡං අනත්තා වෙනුවට නිච්ඡං අත්තා. ඒ කියන්නේ මගේ, මගේ ආත්මය. මෙන්න මේ බුදුවරු දේශනා කරන ධර්මයට එරෙහි දහමක යමින් තමයි ලෝකයා සුගති දුගති ගාමීවල යන්නේ. එතකොට මෙහිදී තේරුම් ගන්න ඕන කරුණක් තමයි පාපයේදී පංචස්කන්ධය, පිනේදී පංචස්කන්ධය, ධ්‍යාන කුසලයේදී පංචස්කන්ධය, මෞපිය උපස්ථානයේදී පංචස්කන්ධය, හොර සමයේදී පංචස්කන්ධය. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියනා වූ පහම තමයි හොඳ නරක හැම කාරණයකදීම උපදිනු ලබන්නේ. ඒ ඉපදෙන ලැබෙන කාරණයේදී පංචස්කන්ධ ධර්මතාවයක් බව දන්නේ නැතුවම ලෝකයා විසින් එය වෙනත් ආකාරයකට බාර ගන්න ලබනවා. ඒ බාර ගන්න එකට කියනවා ධර්මයෙන් පිටපරිනවා හෙවත් ඒතන් මම ඒතෝ මේ අත්තා. කියන්නේ ඒ මගේය, ඒ මගේ ආත්ම කියලා ගන්නවායි කියන එක. මෙසේ අපට තේරුම් ගන්න ඕන ආත්මාර්ථයේ හැදෙන හැටි. මම කියන ස්වභාවයේ හැදෙන හැටි තේරුම් ගන්න ඕන අපි. තේරුම් ගත්තම ඔබට වැටහෙන කරුණක් තමයි නිරන්තරයෙන් ඒවා කෙරෙහි අර ආස්වාදයේ ඇතිවීම ප්‍රතිඵලයක් වශයෙන් ආස්වාදයේ කියන එකේ තේරුම විඳිනවා කියන අර්ථයට එහා ගිය දෙයක්. ඒ කියන්නේ ආස්වාදය කියන එකේ තියෙනවා ආධිනමයක් කියලා එකකොත්. එහෙම යම්කිසි ආස්වාදයකට යුක්ත වුණොත් සහයක ඇලුනොත් ඒ ඇලීම අවසන් වෙන්නේ එවදු දෙයක් විඳින්නේ නැත්නම් කියන හේතුව ඉතුරු වීමෙන්. මෙන්න මේ ආස්වාදේ නැත්නම් මේ නිත්‍යකට ගැනීමේ තියෙනා වූ අපරාධේ නැත්නම් විනාශේ නැත්නම් හානිය තමයි නැවත එවදු උපතක් ලැබීම සඳහා හේතුවක් ශේෂ වීම. එබැවින් අපි තේරුම් ගන්න ඕන වැදගත්ම කරුණ තමයි අරමුණ අවශ්‍යයි. අරමුණ හඳුනා ගැනීම අවශ්‍යයි. ඒන් අවශ්‍ය වේදනාව දැන ගැනීම අවශ්‍යයි. නමුත් ඊට එහා ගියාම එය අවසන් වෙන්නේ නැති යලිත් එමුදු දෙයක් උපදින්න අවශ්‍ය වෙන ආකාරයේ තණ්හා අනුසයක් ඉතුරු වෙමින් අවසන් කරනු ලබනවා. මෙබැවින් මේ සත්‍යය තේරුම් ගත යුතු කරුණ තමයි සසර ඇවිදීම සඳහා තෝරා ගැනීමේදී ඔබ පාපේ තෝරා ගත්තත්, පුණ්‍ය කර්මයන් තෝරා ගත්තත්, එහෙම නැත්නම් ධානා කුසල පැත්ත තෝරාගත්. පෘථග්ජන භාවයේ තුර නම් ඔබට ස්කන්ධ පිළිබඳ අවබෝධයක් නැතුව ඒ තෝරා ගැනීම තුළ ඔබට හොරෙන් එතෙන්ට මේ නিত্য සුඛාත්ම නම් වූ දෘෂ්ටිය රින්ගනු ලබනවා. ඒ රින්ගා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔබට මොකද වෙන්නේ? පුණ්‍ය පාප රැස්වීම සිදු වෙනවා. දැන් බුදුන් වහන්සේ එක් තැනක පැහැදිලි කරලා තියෙනවා පුණ්‍ය පාප පහිනස්ස කියලා. රහතන් වහන්සේලා සම්බන්ධ විග්‍රහයේදී තින්පව් දෙකම අතහැර දැමුව කියන අර්ථය. නමුත් මන් සමාජයේ තේම කිව්වොත් එහෙම කලබල වෙන්න පුළුවන්. එහෙනම් පින් කරන්නත් එපාද කියලා අපෙන් පුළුවන්. නෑ කරන්න එපා නෙමෙයි. බුදුන් වහන්සේ වදාරන්නේ. මේ අල්ලා ගැනීම නිසා තැවුල හට ගන්නවා. මොනවවත් අල්ලා ගන්න එපයි කියන එක. පව හරි පින පවණන් අල්ලා ගන්න නේතුව කරන්නම බෑ. පින වුණත් අල්ලා ගැනීම කියන වචනෙන් ගන්න කිසියම් ආකාරයකට දහමට පිටින් යාම කියන එක. වත්මන් සමාජයේ මේක ගලපන්න ටිකක් අපහසු වෙලා තිබෙනවා. මොකද මේ සමාජයේ තේමා වෙලා තියෙන්නේ පින් කරමු පවුන කරමු කියන එක බොහෝ දෙනාට. එතෙන් එහාට යම් දහමක් පැහැදිලි කරන එක ටිකක් අපහසු වෙලා තිබෙනවා. නමුත් මේ පංචස්කන්ධ ධර්මතාව විග්‍රහයේදී ඊටත් එහා යනවා. ඒ යාමේදී අපට දුක් උපදවන හේතුව අපිට තේරුම් ගන්න ලැබෙනවා. ඒ තමයි මේ සත්‍යක පිළිගත් ආකාරයට දුක් හත ගන්න හේතුව ඒවා ආත්ම කොට ගැනීම. මම සහ මගේ සහ මෙතරම් නিত্য සහ ආත්ම කොට ගැනීම කියන එක. ඒක ඉබඳු තත්වයකට ලෝකයාපත් වෙලා ඉන්නවා. පත් වෙලා ඉඳගෙන තමයි සතුට හොයන ලබන්නේ. දැන් බුදුන් වහන්සේ මෙතන රූපං අනිච්චා වේදනා අනිච්චා රූපං වික්ඛවේ අනිච්චා රූපං වික්ඛවේ අනාත්තා කියලා අනතුරු කරන ප්‍රකාශයක් මෙතන තමයි තියෙන්නේ. ඔබ ඔය ධාතාවන් වලින් සවන් දෙන සබ්බේ සංඛාරා අනිච්චාති කියන ධාතාවේ තියෙන දේ මෙතනත් පැහැදිලි කරන ලබනවා. සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ ධම්මා අනාත්තා කියන්නේ අන්න මේ සබ්බේ සංඛාරා මොනවද මේ මෙතන මේ පංචස්කන්ධය ඇසුරු කරන දේශනා කරලා තියෙන සංඛාර මොනවද අපි තේරුම් ගන්න වෙනවා. එවිට මට බුද්ධගණිකායේ සූත්‍රයක ගාතාවක් මතක් වෙනවා. යං කිංච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පත්‍ය. ඔබට කිසියම් දුකක් හට ගන්නවා නම් ඒ සියල්ල සංඛාර පත්‍ය වීමෙන්. සංඛාරං ච නිරෝධේන නති සුග්ග දුක්ඛස සම්භවෝති. සංඛාර නිරෝධයෙන් හට ගන්නා වූ දුකක් නැහැ කියන එක. දැන් මේ සබ්බේ සංඛාරා මෙතන පංචස්කන්ධය තුළ තියෙන්න ඕන කියන එකට සාක්ෂියක් තමයි මේ රූපං අනිච්චා වේදනා අනාත්තා කියන එකේ එතළම සබ්බේ සංඛාරා අනිච්චා කියන එක. දැන් මේ සබ්බේ සංඛාරා අනිච්චා කියන්නේ මොකක්ද? ඒක තමයි බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර ලෝකයා හඳුනාගත්ත දර්ශනය. මේක මම පැහැදිලි කරලත් තිබෙනවා සමාජයට. සබ්බේ සංඛාරා කියන වචනය කාය වචී මනෝ සංඛාර වලට ගත්තොත් එහෙම අවිජ්ජා පත්‍යා සංඛාර වලට ගලපන්න පුළුවන් කමක් නැහැ. නමුත් සංගීති සූත්‍රයේ විග්‍රහ කරලා ලබනවා කාය වචී මනෝ වලට එහා ගියා වූ තවත් ආකාරයක්. ඒ තමයි ඔය අවිද්‍යාව මුල් කොටගෙනම සත්‍ය අපුණ්‍ය අවිසංඛාර හේවත් සිතේ අර හේතු ඉතුරු කිරීම නික්ෂතාත්කට ගැනීමේ ක්‍රමයක් කරනවා එක අපුණ්‍යාවි සංඛාර කියනවායි කියලා. ඒ හොඳ නැහැ කියලා තේරුම් ගත්තා අනතුරු පුණ්‍යාවි සංඛාරය කියනවායි කියලා තේනවා එතකොට ඒ පුණ්‍යාවි සංඛාරය කියන එක. ඒ හොඳ නැහැ කියපුවා ඊටත් එහා ගියපුවා අය එතනින් එහාට යමින් ආනිජ්‍ය කුසල හේවත් ඥාන කුසල සංඛාර වශයෙන් ගත්තයි කියලා තේනවා. දැන් මේ සංඛාර යන්නේ තේරුම එකතු කිරීම රාශි කිරීම කියන එක. දැන් මේ බුදුන් වහන්සේ වදාරන්නේ යං කිංච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පත්‍ය. එහෙනම් සංඛාර දුක සංඛාර රැස් කිරීම නිසායි දුක හටගන්නේ කියන එක උන්වහන්සේ වදාරන්නේ. එහෙනම් බුදුන් වහන්සේ ලොවට පහසු වෙලා පරිනිබ්බායන නාය ධම්මන්දේශ කියන එකෙන් උගන්වන්නට අවශ්‍ය වන්නේ සංඛාර රැස් කිරීම වෙනුවට සංඛාර නිරෝධ කිරීම නේද කියන එක තේරුම් ගන්නට වෙනවා. සංඛාර රැස් වෙන්නේ මොන දර්ශනය තුළද? අනේක තේරුම් ගන්න වෙනවා. සංඛාර රැස්සනු ලබන්නේ බුදුන් වහන්සේ වදාළ දර්ශනය තුල නෙමෙයි. අර කියන නිට්ටා ආත්මා කියන දර්ශනය තුල. අන්න මේක තේරුම් ගන්න ඕන බෞද්ධයා. බාහිර ලෝකේ තියෙන දේවල් හිස්තරෝ තියනවා කියන එකක් නෙමෙයි නිට්ටයයි කියන එකෙන් කියන්නේ. බාහිර ලෝකේ තියෙන දේවල් කැඩීමේදී දිරා යනවා කියන එක නෙමෙයි අනිත්‍යයි කියන එකෙන් කියන්නේ. නමුත් වත්මන් සමාජයේ බහුතරයකට එතනින් එහාට මේක දැක ගන්න බැරි වෙලා තිබෙනවා. ඔවුන් තාමත් අවමගුල් උත්සවයකදී එහෙම නැත්නම් යම් තැනකදී කතා කරන ලබන්නේ බුදුන් වහන්සේ වදාළ මේ සියලු දේවල් විනාශ වී යාමේ ස්වභාවය. ඒ කියන්නේ බාහිර ලෝකේ තියෙන දේවල් කවදාවත් තියෙන්නේ නැහැ, කැඩෙනවා බිඳෙනවා කියන අර්ථයට සීමා කරගෙන එතනින් එහාට දකින්න උත්සාහ කරන්නේ. නමුත් තේරුම් ගන්න බුදුන් වහන්සේ මෙතන පැහැදිලි කරන ලබන්නේ ඒ බඳු සරල දෙයක් නෙවෙයි. මේ හේතුල තමයි බුදුන් වහන්සේ හෙළිකල ධර්මයේ තියෙන්නේ. සිත පිරිසිදු කරගත හැකි ධර්මයේ තියෙන්නේ. කෙලෙසුන්ගෙන් සිත මුදවාගත හැකි ධර්මයේ තියෙන්නේ මෙතන කියලා තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගත්තම අපට ධර්මස්සවණිය තුල සංඛාර කියන වචනේ අර්ථය බාහිර වස්තුන් ඉක්මවා යන තැනකට ගන්න පුළුවන් වෙනවා. ඇයි? සබ්බං සංඛාරපච්චා මේ රැස්කිරීමක් මුල් කොටගෙන. අන්න රැස්කිරීමේදී ආයත් වෙනවා පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිත්‍යාභි සංඛාර මේ හැම එකක් නිසාම සංඛාර දුක්ඛෙන් නිදහස් වෙන්න හම්බ වෙන්නේ නැහැ. එබැවින් තමයි දුක්ඛ සත්‍ය සංඛාර දුක්ඛ එහෙම තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. දැන් සංඛාරයන් නිරෝධ වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න වෙනවා. නිරෝධ කියන එකේ තේරුම ඉතිරි නැතුව අවසන් වෙනවා කියන එකනේ. එතකොට රැස්කිරීම වෙනුවට අස්කිරීම සිදු වෙන්නේ කොහොමද කියන කාරණාව අපිට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. එහිදී මේ සත්‍යක සම්බන්ධ කතාවෙදි තමයි මේ සංඛාර රූපය අනිත්‍යය. රූපය රූපං අනිච්චා රූපං අනත්තා. එතකොට මතක තියාගන්න මේ රූප වේදනා සංඥා සංකාර පහ එකට බැඳී යන දෙයක්. ඇසේ රූපේ නම් ඒක මුල් කොටගෙන වේදනා සංඥා සංකාර විඥාන පහ. කනේ ශබ්දේ නම් ඒක මුල් කොටගෙන වේදනා සංඥා සංකාර විඥාන පහ. එතකොට ඒ රූප ආරම්මණයන් ඒ ඇලීමට තමයි මම කියන්නේ. ගැටීමට තමයි මම කියන්නේ. ඒකයි ඇලීම මුලාව සහ ගැටීම මුලාව. රූපේ මම කියන එකේ තේරුම ශරීරේ මම කියන එක නෙවෙයි. పంచස්කන්ධ රූපේ රූපයේද සබ්දයේද ගන්ධයේද රසයේද පොට්ටබ්බයේද ස්කන්ධ පංචකේදී එයම් දෙයක් ඇත්තම් එයයි මම බවට පත්වන්නේ. මේ පිළිබඳව අපි ඉදිරිපත් කරපු තව කරුණකුත් තියෙනවා. ඔය මමම කියන්නේ කොහොමද කියලා ආරාධ වික්ෂුන් වහන්සේ බුදුන් වහන්සේගෙන් විමසූ අවස්ථාවේදී උන්වහන්සේ දී තිබෙන පිළිතුරෙත් පවතින්නේ මේ ආරම්මණයට ආදී තරහවද බයද ශෝකයේද අනගාටුවද වෛරයේද එයටයි මම කියන්නේ කියන එක. මම නම් ඒ මම කොට ගැනීම තුළ ඒක ප්‍රතික්‍රියා දක්වන්නේ අනේකේ තේරුම ආත්ම දුස්සිය නැත්තම් මගේ ආත්මය. එතකොට ලෝකයා මේ සත් සංසාරයේ ඇවිදින්නේ නිත්‍ය ආත්ම නම් වූ වැරදි සංකල්පයක් තුළ. ඒ වැරදි සංකල්පය තුළ කර්ම රැස් වෙනවා සසර ඇවිදින්න සිදු වෙනවා ඇරුණාම ඒකේ හොඳ නරක තියෙන්න පුළුවන්. පාපයෙන් ඉවත් වුණාම පුණ්‍ය විපාක තියෙන්න පුළුවන්. පුණ්‍ය විපාකින් ඉවත් වෙලා ධානය උපලව ගත්තොත් ධාන විපාක තියෙන්න පුළුවන්. නමුත් ගමන නතරවන්නේ නැහැ. මෙවතු ගැඹුරු දහමක් මේ සත්‍යක සූත්‍රය තුළ පවතින්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. ඉන් ශ්‍රාවකින් හික්මේදී උන්වහන්සේ මේ ශ්‍රාවකින් හික්මනවා කියන්නේ සිත කවචන සංවර කරගෙන සාන්ත දාන්තව තියනවා කියන එකට වඩා ගැඹුරු දහමක්. ඒ තමයි කෙලෙස් මුල් සිඳහැරෙන්නට ඕන. එහෙනම් කෙලෙස් මුල් සිඳහැරීම දුක්වලට හේතු හිත ඇතුළත එක් ගබඩා වෙලා තියෙනවා තේරුම් ගන්න පෙර ඒවා යලි ගබඩා නොවන ආකාරයෙන් අවසන් කිරීම සහ තියෙන දේවල් අවසන් කිරීම සහ යලිත් හට ගන්න නැති විදිහට ඉදිරියට නොතබ අවසන් කිරීම කියන කාරණාව තමයි ශ්‍රාවකෙන් හික්මීමේ භාවිත මාර්ගය බවට පත්වන්නේ. ඒ භාවිත මාර්ගයේදී අන්න ශ්‍රාවකෙන් හික්මවන්නේ මේවා මෙහෙම බලන්න කියලා කියන එකේ තේරුම ඒකයි. එhmenan අපට මෙතන වැටහෙන කරුණක් තියෙනවා. හැම මොහොතකදීම අපි පුද්ගල ස්වභාවය ඉක්මවාමින් දකින්න ඕන අපි කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙන ස්කන්ධ පහක පරිහරණයක් කියලා. ඒ පරිහරණයේදී අපේ හදවත් ගිනි ගන්නෙ සිත ගිනි ගන්නෙ එහෙම නැත්නම් ලෝභෙන් දේසෙන් මොහෙන් කටයුතු කර ප්‍රතික්‍රියා දක්වන්න යන්න හිතෙන්නේ අවුල් ඇති කරන්නේ ඒවා මම වීම නිසා සහ මගේ ආත්මය වීම නිසා. එහෙමනම් ඔබට තේරෙනවා මේ ලෝකයේ දුක් ඇති කරන්නා කවුරුත් නොව ඔබට සිරුරක් තිබුණාට ඒ සිරුර මුල් කොටගෙන හට ගන්නා වූ මේ ඉන්ද්‍රිය ආරම්මණයන්හිදී ඒවා බාරගෙන මම මගේ ආත්ම බවට පත් කර ගැනීම නිසා. දැන් එතකොට මෙතන පැහැදිලි කරන ලබන වදන කරුණක් තියෙනවා තව එහාට සත්‍යක මේක පිළිබඳ තේරුම් ගන්නවා. ඔව් ඒක එහෙම තමයි. ඔබ වහන්සේ කියන එකයි ඇත්ත. ඔබ වහන්සේත් එක්කලා වාද කරන්නා පම අපිට අපිව විනාශ වෙනව නැරන ඔබ වහන්සේ පරාද කරන්න අපට පුළුවන් කමක් නැහැ කියලා උපමා ගොඩක් සහිතව මෙතන විස්තර කරන ලබනවා සත්‍යක විසින්. අනතුරුව බුදුන් වහන්සේගෙන් විමසන ලබනවා මේ ශ්‍රාවකින් හික්මන යම් පිළිවෙතක් තියෙනවද මේකෙන් ලබන ප්‍රතිපත්තියක් තියනවද කියන එක. අනිතෙන්දී උන්වහන්සේ වදාරන කරුණක් තිබෙනවා. දැන් රූපය කියන එක ශරීරය නම් ඒකට අතීත අනාගත කතාවක් නෑ, වර්තමානයේ රූපය මොනෑ මොහොතක. නමුත් මෙතන තියෙනවා අතීත අනාගත පච්චුප්පන්න සුකුම ඕලාරික හීන පණි ලෝකේ තමයි අවුල් දෙන්නේ කියලා. අවුල් ඇති වෙනකොට ලෝකෙට දොස් තබනවා. කනක් ඇහිලා ඉන්න නෑ කියලාත් කියනවා සමහර වෙලාවට. නමුත් බුදුන් වහන්සේ ඊට වඩා සියුම්ව එක ග්‍රහණය කරගන්න ලබනවා. උන්වහන්සේ අදහරුන් ලබනවා මෙන්න මේ වගේ අකිංචනං නානු පතන්ති දුක්ඛ කෝදං ජය පලෙහියමානං කියන ගාථාවේ අගට පෙන්නනවා. අකිංචනං ඔබට ඔබේ හිත තුල මේ කිංචන හේවත් දුක් උපදින හේතු නැත්නම් බාහිර ස්වභාවයන් නිසා ඔබට දුක් පතිතවන්නේ කියන එක. එතකොට අනුපතන්ති දුක්ඛ දුක්පතත්වාන් පතිතවන්නේ බාහිර සංසිද්ධීන් මුල් කොටගෙන මේ අපි අල්ලාගත්ත නිත්සකාත්ම සංකල්පයේ තියෙන වරද නිසා බව ඔබට තේරුම් ගන්න පුළුවනි නම් ඔබට බාහිර ලෝකේ සංසිද්ධීන් නිසා ඇතිවන දුකින් අත්මෙදීම සඳහා කරන්න තියෙන එකම කාරණය නිත්සකාත්ම සංකල්පයට ආයිබවන් කියන එක. නිත්‍ය ආත්ම සංකල්පයට ආයිබවන් කියන එක. ඒ ධර්මයේ වශයෙන් පිළිගත් මුලාවෙන් අත්මෙදෙන එක. මොකද බුදුන් වහන්සේට ධර්මය කියලා කියන්නේ. අන්න ඒ නිසා අධ්‍යාත්මික බාහිර සුකුමෝලාරික හීන ප්‍රණීත වශයෙන් බෙදෙන බෙදීම් වලින් ගත්තාම මේ හැම එකදීම පෙන්වන්නේ රූප වේදනා සංඥා සංකාර වශයෙන් එන්නා වූ මේ කිසිවක් මම නොවේයි, මගේ ආත්මය නොවේයි. අනිච්චා අනාත්තා. එහෙනම් අනිච්චා මම නොවේයි, අනාත්තා මගේ ආත්මය නොවේයි. එහෙනම් නිච්චා මම, අත්තා මගේ ආත්මය. දැන් බලන්න නිච්චා කියන එකෙන් කියවෙන්නේ එතකොට බාහිර සංසිද්ධියක් නෙමෙයිනේ. බාහිර සංසිද්ධීන් පිළිබඳ වෙනස් වීමක් මෙතන කතා කරන්නේ නැහැ. අපි මේ ආරම්මණයන් අල්ලා ගනිද, ආරම්මයන් සමග බැඳෙයිද, ආරම්මයන් සමග ඇලෙයිද, ඒකට කියනවා නිත්‍ය කියලා. නිත්‍ය වූ විටය මගේ ආත්මය වෙනවා. එතකොට නිත්‍ය ආත්ම යනු මගේ සහ මගේ ආත්ම කියන අර්ථය තේරුම් ගන්න පුළුවන් නම් ඒ තමයි ඔබව අසහනයට, පීඩාවට, දුකට, කරදරයට පත් කරන මඟ. මේ දෘෂ්ටියෙන් යුක්තව ඔබ අහසේ හරි පොළොවේ හරි මහමූදේ හරි සාගරයේ හරි සුවිසල් මැදුරක හරි වෙනත් කොයි තැනක ජීවත් වෙන්න ගියත් ඔබට ඔය බුදුන් වහන්සේ වදාලා වූ මේ කියන කර්කශ භාවයට, මේ සංසාරගත වේදනාවන්ට මුහුණ දෙන්න සිදුවෙනවාමයි. අන්න පරිනිබ්බුතෝසෝ භගව. ඒ භාග්‍යතුන් වහන්සේ මෙයින් මිදුණා. පරිනිබ්බුතෝ කියන කේ තේරුම නෙවුණා. උන්වහන්සේව අවුස්සන්ට, කලබල කරන්නට, උන්වහන්සේට රිදවන්න පුළුවන් බාහිර අටලෝ දාමට අයිති බලවේගයක් තිබුණේ නැහැ. අන්න අකිංචන වුණා උන්වහන්සේ. දැන් බුදුන් වහන්සේ අකිංචන බවට පත් වෙලා ඔබට අකිංචන වීමේ මාර්ගයයි මේ දේශනා කරන්නේ. ඔබ ඒක තේරුම් ගත්තේ නැතුව කිංචන රැස් කරමින් යනවා. කිංචන කියන්නේ දුක් වලට හේතු කියන එක. චිත්තසංතානයේ දුක් වලට හේතු රැස් කරමින් යන සංසාර ගමනේ ඔබ ඉතින් අපි කොයි දේ කළත් අපට සැනසීමක් නැහැ කියලා අඬනවා, දඬනවා, වැළපෙනවා, කම්පාවටපත් වෙනවා. මේ සත්‍ය ඔබට තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒකට තමයි ධර්මස්සවණේ කිරීම කියන්නේ. ඒකට තමයි ධර්මයේ වටහා ගැනීම කියලා කියන්නේ. මේ මූලික කාරණා දෙකට ලද්ද ලස්සන වචන දෙකක් ත්‍රිපිටකේ පුරාම පවතිනවා. මේ කරුණ වටහා ගත්ත පුද්ගලයන්ගේ අසුර කල්යාණ මිත්‍ර සේවනයේ මේ කරුණ වටහා ගැනීම ධර්මස්සවණේන්. ඒකට කියනවා පරතෝගෝසේ හෝ යොනිසෝ මානසිකාර්ම පරතෝගෝසේ කියලා. ඒ කරුණ වටහා ගැනීම මුලින්ම අවශ්‍යයි. ධර්මස්සවණේ මේ සඳහාමයි. ඒකයි බෝධාය ධම්මං දේතේති කියලා කියන්නේ. වත්මන් සමාජයේ ධර්මදේශනාවන් මේ තේමාවෙන් පිටස්තර පැනලා තිබෙනවා. යම් යම් චාරිත්‍රයට උපරන්ත, යම් යම් අනුස්මරණයන් සඳහා, එහෙම නැත්නම් ඊටහාගේ සරල කරුණ සඳහා. නමුත් සරල කරුණ සඳහා යොදා ගන්නවට වඩා මේ මුඛ්‍ය අර්ථයේ ගැඹුරු අර්ථයේ තේරුම් ගත්තම ඒ සඳහාම යොදා ගන්න වෙනවා. ඒක අතිපූජනීය කරුණක්. පූජනීය දෙයක්. පූජනීය දෙයට පූජනීයත්වයේ සලසා දෙන්න වෙනවා. ඒ ඔය කළ හැක්කේ ඔබටයි. ධර්මස්වණේ කරන පිරිසවාසීන් ඔබේ සරල වින්දනයක් සඳහා යොදා ගන්න නැතුව, එහෙම නැත්නම් ඒ සාදු කියලා ගෙදර යන කටයුත්තක් බවට පත් කර ගන්න නැතුව ඔබේ අවබෝධය සඳහා යොදා ගන්න ලබන්න. අන්න ඒ මූලික කාරණා දෙක සවන් දීමේදී මේ වරද අපට වැටහෙනවා. වරද සිදු වන ආකාරය වැටහෙනවා. අන්න ඒ වැටහීමට කියනවා කල්‍යාණ මිත්‍ර සේවනය සමග සද්ධර්මස්වණේ කියලා. දැන් ඔබට පුළුවන්කමක් තිබෙනවා මේ නිත්‍ය ආත්ම කොට ගැනීමෙන් රැස් වුණා වූ කර්ම අනිත්‍ය අනාත්ම වශයෙන් බලමින් ක්ෂය කරන්න. අන්නේ කර්ම ක්ෂය කරන මාර්ගයට යොමු වෙන එකට කියනවා අප්‍රමාදය කියලා, කර්ම රැස් කරන මාර්ගයට කියනවා ප්‍රමාදය කියලා. සිහින් කටයුතු කිරීමයි කියලා අප්‍රමාදය නිවනට මඟ කියන එකේ තේරුම මේ අප්‍රමාදී මාර්ගයේදී කර්ම ක්ෂය වීම වෙනවා, කර්ම රැස් වීම වෙනවට. අන්න කර්ම ක්ෂය වෙන්නේ දුක් වලට හේතු ටිකින් ටික ඉවර වෙන්නේ අර අනිත්‍ය අනාත්ම දර්ශනයේදී. එබැවින් සබ්බේ සංඛාරා කියන වචනෙන් කියන කාරණේ තේරුම් ගන්න. මේ සමාජයේ හැමෝටම මේක එක ආකාරයට බලපාන්නේ. පුණ්‍යාවි සංඛාරයේ තැතෙන පුද්ගලයා පාපකාරී, කොහොස අපුණ්‍යාවි සංඛාරය රැස් කරමින් ඊට අදාළ සංසාර ගමන අපාගත පැත්තට යනවා. පුණ්‍යාවි සංඛාරයේ නිත්‍ය ආත්ම කොට ගත්ත පුද්ගලයා දෙවියන් අතර හෝ මිනිසුන් අතර ඉපදෙමින් අටලෝ දහමේ කම්පාවෙන් ගමන යනවා. පුණ්‍ය විපාක නැතුවා නෙවෙයි. අරිජ්ජාවි සංඛාරයේ විතේහා ගිය දෙයක් ධානකසල් කියලා කියනවා රැස් කරගනමින් ඊට අදාළ තැන්වල උපත ලැබෙනවා. එතකොට මේ අපාගත බව, කාමලෝක සුගතිගාමි බව, එහෙම නැත්නම් රූපී අරූපී බඹතලවල බ්‍රහ්මලෝක ගාමි බව කියන මේ කාරණා සියල්ල නිත්‍ය ආත්ම සංකල්පය තුළ තියෙන පහමක්. නිත්‍ය ආත්ම සංකල්පය තුළ පැවැත්ම සිදු වෙනවායි කියන එක. එතකොට ඒ පුද්ගලයා ක්‍රිබඳු සංකාරයක්ද මම කොට මගේ කොට අරන් තියෙන්නේ ඒ පුද්ගලයා ඒ දේවල් ආපහු එන වෙලාවට අල්ලා නොගැනීමෙන් ඉදිරියට හේතු නොතබා අවසන් කරන්න කටයුතු කිරීම තමයි මේ රූපය අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් බලනවායි කියලා කියන්නේ. දැන් මෙතන තව වචනයක් ගන්න. සිහිය නැති විදාවට තමයි නිත්‍ය ආත්ම වශයෙන් බලන්නේ. එතකොට තියෙන්නේ අවසහිය. සදහම් සිහිය නෙමෙයි. සිහියෙන් මේක අපි රැස් කිරීම වෙනුවට අපහැර දැමීමේ කාරණයට කටයුතු කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඔබට වර්තමාන මොහොතේ පවතින ස්කන්ධ ආශ්‍රයෙන් මේ ධර්මතාවය ඔබට රැස් කරමින් වෙනුවට අපහැරමින් යන්න පුළුවන්කමක් තිබෙනවා. කම්මක්ඛයෝ දුක්ඛක්ඛයා කියලානේ කියන්නේ. කර්ම රැස් කිරීම දුක් පිණිස හේතු වෙනවා. කර්මක්ෂය කිරීම දුක්ෂය කිරීම පිණිස හේතු වෙනවායි කියලානේ කියන්නේ. එබැවින් මේ සත්‍යක සූත්‍රයේ සඳහන් දර්ශනය මා යෝජනා කරන ලබනවා. වික්ෂු වික්ෂණී උපාසක උපාසිකා හැම දිනාටම බුදුන් වහන්සේ යෝජනා කරපු දෙයක්. අපි අර අනිකුත් සංගමයන් තුල සිටමින් මේ සත්‍යක ඉදිරියේ දේශනා කළා වූ පංචස්කන්ධේ අනිත්‍ය අනාත්ම වශයෙන් බලන ධර්මතාවය වෙත යොමු වෙමු නේද කියන අදහස මා කියන්න කැමතියි. එයයි අප විසින් මේ යුගයේ කල යුත්තේ කියන කවට වැටහෙනවා. ඒ නිවැරදි කරගන්න වෙනවා පළමුව. එබැවින් එසේ නිවැරදි කරගෙන තම තමන් මේ දුකට පත්වෙන හේතු තමන් ළඟ තියෙන බව තේරුම් අරගෙන ඒ නිත්සුකාත්ම සංකල්පය දුරු කරමින් බුදුන් වහන්සේ වදාළ සංකල්පය අපි තේරුම් අරගෙන ඒසේ බලමත් ගැනීම තුළින් යෝගී වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් මේ මොහොතේ අපි ධර්මදේශනාව අවසන් කරනු ලබනවා. සාදු සාදු සාදු. අද දවසේ ධර්මදේශනාව පැවැත්වීම සඳහා අනුග්‍රහය දැක්වූ පින්වත්තුන් පිළිබඳව අපි මෙතන මතක් කරන්න වෙනවා. මතක් කරලා අවශ්‍ය පුණ්‍යානුමෝදනාවන් කරන්න සිදු වෙනවා. කරමින් අපි මේ මොහොතේ ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාතම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදේතුනේ දම්පතු පුච්චම් පොළ පදිංචි සෝමා රන්දිනි මහත්මිය ප්‍රමුඛ පවුලේ සිටනාගේත් කඩුවෙල අවිස්සාවෙල්ල පාර අංක 623 දරණ නිවසේ පදිංචි සීඩී ඉද්දමල්කොඩ මහත්මිය ඇතුළු පවුලේ සිටනාගේත් සදහැබර දායකත්වයෙන් විතුරු වාහන ලැබූ ධර්මදේශනාවටයි ඔබ ඒ සවන් දුන්නේ. ධර්මදේශනා පැවැත්වූයේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදාවා මාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවණීය ස්වාමී ඉම්රයන් අනුභංශේ.